සාමූපාදී වන්දික මහානිකායේ අපි අතිරි මහවිහාර පාර්ශවයේ අතිගරු මහානායක මහමිපාණන් වහන්සේ අපවත් වූ බව ඉතාම සංවේගයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා. උන්වහන්සේ යතනීපෝ සිංගප්පූරුවට ප්‍රතිකාර සඳහා කැඳවාගෙන ගියා. සිංගප්පූරුවේදී උන්වහන්සේ අපවත් වුණා. උන්වහන්සේ අද රාත්‍රී ලංකාවට වැඩමවාගෙන එන බව අපට දැනගන්නට ලැබිලා තියෙනවා. සංඝ සභා පත්‍රයක් වුණා. ආදී ගෞරව සහිත උන්වහන්සේගේ ආදාහන කටයුතු සිද්ධ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.